සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ධම්මපදයේහි බුද්ධ වග්ගයේන පළවෙනි ගාථාව. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ, වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට පැහැදිලි කරන්නේ සුවසේ ජීවත්වන මාර්ගය. මේ ලෝකේ ජීවත්වන හැම කෙනෙක්ගේම ඒකායන බලාපොරොත්තුව සතුටෙන් සැනසීමෙන් ජීවත්වීම. අන්නේ ජීවත්වන මාවතේදී වඩාත්ම සතුටෙන් ජීවත්වන මාර්ගය දහම තුලින් පැහැදිලි කළ දෙනවා. මේ ගාථාවෙන් ප්‍රකාශ කරනවා ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් වෛරී සහගත සිතුවිලි සහිතව ජීවත් වෙන්නේ. අන්න එවැනි ලෝකයේ අතුරින් අපි සුවසේ ජීවත් වෙමු වෛර නොකර. වෛර කරන පිරිස අතරෙහි කෙනෙකුට වෛර නොකර ඉන්න පුළුවන් නම් අන්න එවැනි අය තමයි සුවසේ වාසය කරන අය. යම්කිසි විදියකින් කෙනෙක් මානසික දුක් පීඩා විඳිනවා නම් බොහෝ විට හේතු වන්නේ අපේ හිතේ තියෙන කෙලෙස්. ලෝභ, ද්වේෂ, මෝහ කියන නැත්නම් අරාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසල විතර්ක තමයි අපට දුක් ගෙන දෙන්නේ. ඒ අතරනොත් විශේෂයෙන්ම දෛනික ජීවිතයේදී අපේ ජීවිතයේ සතුට සැනසීම නැති කරන, හිතේ ලස්සන නැති කරන ප්‍රධානතම කාරණයක් තමයි වෛරී සිතුවිලි, අමනාපය, ද්වේෂය. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච, යම් ශාන්ත පදයක් කැමතිනම් අන්නේ තැනැත්තා විසින් සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා, සීල සත්තෝ සුවපත්ත්වා කියන සිතුවිල්ල නිතර වඩනටේ කියලා. එහි ප්‍රතිඵල විදියට අපට බාහිර ලෝකයේ ගැන තියෙන අමනාප බව දුරු වෙලා, බාහිර ලෝකයෙන් අපට කොයිතරම් පිහිටක් වෙලා තියේද, කොයිතරම් පිළිසරණක් අපට ලබා දීලා තියේද කියන එක ගැන බාහිර ලෝකයට ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා, ලොකු මෛත්‍රියක් කරුණාවක් ඇති වෙනවා. අනිත් අතින් බාහිර ලෝකයේ දුක් විඳින වෙලාවේදී එයට පිහිට වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ අය යම් කිසි විදියක සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනවා නම් අන්න ඒ අය කෙරෙහි මුදිතා ගුණය ඇති වෙනවා. මෙන්න මේ කරුණා මුදිතා දෙකටත් පාදක වන්නේ මෛත්‍රී සහගත සිතිවිලි. ඒ සඳහා බුදුදහමෙහි ප්‍රධාන භාවනා ක්‍රමයක්, භාවනා කමඨහනක් විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනාව. නිරතුරුව සීල සත්ත්ව සෝපන්තිත්වා කියන මේ සිතිවිලි දිනු කරන්න පුළුවන් නම් එක එකත් එකින් අපේ ලෞකික කුසලය නැත්තම් පින දිනු කරගන්න තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක් විදිහට දේශනා කළා තියෙනවා. එමගින් අපට අපේ අතීත කර්ම විපාක විදියට ජීවිතයට එන අකුසල් විතරක බොහොමයක් යටපත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ කුසලයේ දිනු කරගන්න තියෙන ප්‍රධාන ක්‍රමවේදයක් විදියට දේශනා කරනවා. ඒ අතුරින් අපේ හිතේ තියෙන අකුසල සිතුවිලි බොහොමයක් දුරු කරගන්නට මෛත්‍රිය හේතු වෙනවා. අප දෛනිකව මෛත්‍රී භානාව වඩලා ක්‍රමයෙන් අපේ සිත දිනු වීමේ ප්‍රතිඵල විදියට ලෝකයේ අය මම සහ අනුන්ගේ අය කියන වෙනස පරතරය බොහොමයක් අඩු කරගෙන, සීමා කිරීම බෙදීම් අඩු කරගෙන මුළු ලෝකයාම එකම පවුලක් එකම දරු පෙළක්සේ දකින්නට අපේ මනස හුරු වෙනවා. අන්නෙහි ප්‍රතිඵල විදියට අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා දැස බලන ආකල්පෙන් මුළු ලෝකයක් දැස මෛත්‍රී සාගතව බලන්නට අපේ මනස හුරු වෙනවා. මෙවැනි මට්ටමට අපේ හිත දියුණුනා කියලා කියන්නේ අපේ හිතේ රාගයක් ඇති වෙන්නේ නැහැ, අපේ හිතේ ලෝභයක් ඇති වෙන්නේ නැහැ, අපේ හිතේ අනිත්‍යය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ, අපේ හිතේ මාන්නය, ආඩම්බරය ආදී මේ බොහොමයක් අකුසල දුරු කරගන්නටත් මේ මෛත්‍රී සිතුවිල්ල හේතු වෙනවා. හුදෙක්ෙහි මෙත්තා සහගත මනෝකර්ම විතරක් නෙවෙයි, අපි වචනයෙන් කතා කරනකොටත් මෙත්තා සහගත වචී කර්මය, මෛත්‍රී සහගත වචන කතා කරනවා, මෙත්තා සහගත කාය කර්මය, අපෙන් කයින් යමක් සිදු වෙනවා නම් ඒ අවස්ථාවේදීත් අපි මෛත්‍රී සහගතව මේ කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට බුදුදහමේ මෛත්‍රී තාම ගැඹුරට යනවා. මෙත්තා සහගත කාය කම්ම, මෙත්තා සහගත වචී කම්ම, මෙත්තා සහගත මනෝ කම්ම කියලා මේ අපේ කායික වාචසික මානසික කියන මේ කරුණු තුනටම මෛත්‍රිය මුසුවෙච්ච ජීවිතයක් බවට පත් වෙනවා. මුළු ලෝකයක් එකම දරු පැලක්සේ දකිමින් ලොවට පිහිට වෙමින් ලොවට අනුකම්පා කරමින් ලොවට සෙත් පතමින් මුදිතා ගුණය පතුරුවමින් අපවාසය කරන්න හුරු වෙනවා. මෛත්‍රිය සිටවිල දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අප සුවසේ නිදියගෙන සුවසේ අවදි වෙන අයට බවට පත් වෙනවා. මිනිසුන්ගේ ප්‍රසාද විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදය දිනු වෙනටත් එය හේතුවක් වෙනවා. අපේ හිත වහාම එකඟ කරගන්නට සමත භාවනාවක් විදියටත් මෛත්‍රිය දිනු කරන්න පුළුවන්. බුදුදහමේ හැටියට අප මේ මෛත්‍රිය ආරම්භ කරන්නේ සම්මාදිට්ඨියෙන්. එකතකින් කම්මසකතා සම්මාදිට්ඨිය පිළිබඳව අවබෝධයෙන්. අනිත් අතින් දුකේ හට ගැනීම හා නිරෝධයේ පිළිබඳ අවබෝධයනොයි අප ලෝකයේ දෙස කටයුතු කරන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. අන්නේ සම්මාදිට්ඨිය ප්‍රතිඵල විදිහට තමයි සම්මා සංකප්පේ හටගෙන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියපු විදිහට එක අතකින් අපි පරිත්‍යාග සීලය වෙනවා. ඇස් කන ආසාද ඉන්ද්‍රිය වලට එන රෝපාදී අරමුණු පිළිබඳව තියෙන ගිජුකම ටිකෙන් ටික දුරු කරමින් අව්‍යාපාද සංකප්ප නැත්තම් මෛත්‍රී සාගත සිතුවිලි දිනු කරගනිමින් අනිත් අතින් අවිහිංසා සාගතව බාහිර ලෝකයට හිංසා පීඩා කරන්න තියෙන සිතුවිලි දුරු කරගනිමින් අනිත් අයගේ දියුණුවට යහපතට කටයුතු කරමින් අපි අපේ ජීවිතයේ සංවර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ කායික වාචික සංවරය ඇති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියපු විදිහට. ඒ වගේම අකුසලෙන් මිදෙන්නටත් කුසල දිනු කරන්නටත් නිතර උත්සාහ ගනිමින් වර්තමානයේ තුල අපි යහපත් සිතුවිලි දිනු කිරීම වශයෙන් සම්මා සතිය භාවිත කරනවා. එහි අවසාන ප්‍රතිඵලය සම්මා සමාධිය විශේෂයෙන්ම මෛත්‍රී සිතුවිල්ල භාවිත කරමින් අපි අපේ හිත වර්තමානය තුළ මෛත්‍රී සිතුවිල්ලෙන් උපරිම මට්ටමට ගන්නවා. එහි ප්‍රතිඵල විදියට අපට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ අකුසල සිතුවිලි නීවරණ යටපත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. ලෞකික වශයෙන් අප කරන සියලු කුසලලට වඩා මේ නීවරණ ධර්ම දුරු කිරීම වශයෙන් ධානාංග දිනු කිරීම වශයෙන් අප ලබන චිත්ත සමාධිය අපට ආධ්‍යාත්මික සුවය සඳහා හේතු වෙනවා. මෙලෙස අප ඇති කරගන්නා වූ චිත්ත ඒකාග්‍රතාවය පාදක කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානත කියපු විදියට සමාහිතෝ සිතින් අප ලෝකේ යථාර්ථය අප අර සම්මාදිට්ඨියේදී අසහා දැනගත්තු සුතමේ පඤ්ඤාව භාවිත කරමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් රූප වේදනාදී ස්කන්ධ, ඇසකන ආදී ආයතන, රූප ශබ්ද ආදී බාහිර අරමුණු, චක්කු ධාතු, රූප ධාතු ආදී ධාතු මේ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන මෙන්න මේ යථාර්ථය තේරුම් ගැනීම සඳහා අප අපේ සිත චින්තනය අප වඩාත්ම මෙහෙවනවා. එහි ප්‍රතිඵල විදියට බාහිර ලෝකිනුත් නිදහස් වෙලා අභ්‍යන්තර මනෝවිඥානාන්තිනුත් නිදහස් වෙලා බාහිර ලෝකයේ කිසිදු දෙයකට කම්පා නොවන සිතක් ඇති කරගනිමින් අප වඩාත්ම සුවසේ කාලය ගත කරනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි සුභ අරමුණු සහ අසුභ අරමුණු මේ දෙකම අභියස අපි කැමති විදියට අපේ චින්තනය පරිවර්තනය කරගන්නට සංඥාව වෙනස් කරගන්නට හැකියාව ලැබෙන අතරෙහි අවසානයේ අපි ඒ හැම දෙයකම Nirodhe දකිමින් උපේක්ෂාවට පත් වෙලා බාහිර ලෝකයේ ශූන්‍ය විදියටත් චිත්ත කැලසිකවල තියෙන අනිත්‍යතාවය යථාර්ථයක් තේරුම් ගනිමින් අභ්‍යන්තර සහ බාහිර කිසිදු දෙයක නොඇලි ලෝකයේම නිදහස් වෙන පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්ම මාර්ගය යන්නට ඔබ අප හැම දෙනාම අදිස්ථාන කරගනිමු. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාබෝධයම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.